going to be a great month of March. അനർഗ മാസയാക്കുന്ന മാർത്ത് മാസം. You know, why did March come? ഐ മാർത്ത് മാസയ പമിനിയേ. You know, do you know that March came? The month of March has come for you. ඔබ දන්නවද මාර්ත් මාසය පැමිණියේ ඔබ වෙනුවෙන් කියලා? The month of March has come to bless you. ඔබට ආශිර්වාද කරන්න තමයි මාර්ත් මාසය පැමිණ ඇත්තේ. The month of March is not for the cattle in the field, but God made it for you. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් තමයි මේ මාසය මැව්වේ. And if you love the Holy Spirit, if you hear his voice and work with him, this month of March is going to be the best month in your life. ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේට සංවේදීව උන් වහන්සේ කියන දේ ඔබ කළොත් ඉතා විශේෂ මාසයක් වෙන්න යනවා මාර්තු මාසය. The Holy Spirit wants to work with us, together with us. උන් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ කැමති අපත් සමග එකට ක්‍රියා කරන්න. You know, there's so much more grace, there's so much more glory that is available for us. අපිට වඩා අනුග්‍රහයත් මහිමයත් තිබෙනවා. I believe that this month God wants each one of us to come to a next level, to come to the next level. මම විශ්වාස කරනවා මේ මාර්තු මාසේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි සියලුම දෙනා ආත්මිකව ඊළඟ මට්ටමට පැමිණෙන පිණිස. Do you know that there is another level, there's a next level for you to come up to? ඔබ දන්නවද ඔබට තවත් මට්ටමක් තිබෙනවා ඉහළට එසවෙන්න? But very so often many people stay in the same level for many many months and years. බොහෝ අවස්ථාවන් වල මිනිස්සු අවුරුදු ගණන් මාස ගණන් එකම ස්ථානයේ එකම මට්ටමේ පවතිනවා. You know, some have stayed too long in the same place. සමහර අය එකම මට්ටමේ වැඩි කාලයක් ඉඳලා තියෙනවා ඒක කාලේ වැඩි ඒ මට්ටමේ සිටලා. And today, you know, God is speaking to such people. God is calling us to come out Amen. Of that place into a higher place. දෙවියන් වහන්සේ වෙනි ආයත කතා කරන උන් වහන්සේ කැඳවනවා ඔබට ඉහළ ස්ථානයකට පැමිණෙන්න කියලා. In the book of Deuteronomy chapter 1 verse 6 the Lord කතාවේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සඳහන් වෙනවා. The Lord our God spake unto us in Horeb saying ye have dwelt long enough in this mount. 6 වෙනි පදයේ අප දේව ස්වාමීන් වහන්සේ හොරෙබ් හිදී අපට කතා කොට නුඹලා මේ කන්දේ විසු කාලය ඇත. You have dwelt long enough in this mountain. නුඹලා මේ කන්දේ බොහෝ කාලයක් වාසය කරලා තිබෙනවා. You have stayed in your spiritual place, your spiritual life in this level too long. God is telling you. දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබ ආත්මිකව එක ස්ථානයක හිටලා කල් වැඩි කියලා. The word dwelt there, I looked up in the Hebrew Bible, the word there dwelt means you have been sitting in that place too long. මෙතන විසු කාලය කියලා සඳහන් වෙනවා 6 වෙනි පදේ මම Hebrew Bible මේ දෙය බැලුවා. එතන අදහස් වෙනවා එතනින් පෙන්눔 කරන්නේ එක ස්ථානයක හිටපු කාලය වැඩි කියලා. Sitting in that place ඉඳගෙන හිටිය කාලය වැඩි. Hallelujah. And also it says you have been sitting in the same place and you have been sitting in judgment. ඔබ එකම ස්ථානයේ වාඩි වෙලා බොහෝ කල් සිටලා තියෙනවා. ඒ වගේම විනිශ්චය කරමින් සිටලා තිබෙනවා. And verse 7 says turn you and take your journey and go to the mount of Amorites and unto the places nigh thereon, into the plain, into the hills, and to the valley, and to the south by the seaside, to the land of the Canaanites, and unto Lebanon, unto the great river, the Euphrates. Hatwini pade, Hari gaman kota, Amori varunge kandukarayatada, ita langu araba samabhumiyet, kandukarayahit, patharatahit, dakuna disavatat, කානානිවරුන්ගේ දේශය වෙන මුහුදුබඩ සියලු තැන්වලට ලෙබනොන්ටද මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වාද ඵලයල්ලා. Verse 8, I love that verse 8. Behold, I have set the land before you. Amen. Go in and possess the land with the Lord so unto your fathers. Hallelujah. අටවන පදයේ බලව මම මේ දේශය නුඹලා ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව නුඹලාගේ පියවරුන්ට දෙන්න ඒ දේශය ඔබ අත්පත් කරගන්න. So the Lord is saying here, do not sit in one place. He's saying, get up, you know, see what I have given. I want you to possess that land. I want you to seize what I have already given you. Hallelujah. Deviyan wahanse apata kiyenawa oba ekatanaka waadi wi boho kal sitinne pa oba negita deviyan wahanse obata idiriye oba idiriye